පිරුණා වැඩියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුම් නෑ නැතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ නැතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ පෙඟුණා තුරුලට වී සඳගිනි ගත්තා උණුසුම් වී මතකේ පමණයි ඈමියදී මේ තනියානේ මා තනිවී නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා මීවිත පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුම් නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ වනු බෑහිත ගිනි ගත්දී මට උණුසුම විතරයි ඔබ ඉදදී සුදු පාටින් නැයි ඔබ සැරසී ඔය නිල්ලෙ තුනිහනයි අද වියවී නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ මීවිත පිරුණා මැදියම් රෑ ඔබ නැති පාළුව දැනුණා ඉවසුම් නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ නිතු ළඟ සීතල මැවුණා කඳුලක් තාලෙට හැලුණා මාහද හැඬුවා ඔබ දන්නෑ